නමාමි බුද්ධං ගුණසාගරන්තං සන්තා සදා හොන්තු සුඛේයවේරා කායෝදි ගුඤ්ඤෝ සකලෝ දුගන්ධෝ ගච්ඡන්ති සම්මේ මරණං අහංච බුදු සරණ වේවා සදහම් සරණ වේවා සංඝ සරණ වේවා මෙතුම් සරණින් ජයම වේවා ආරබත නිකමත යොංජත බුද්ද සාසනේ දුනාත මච්චුනෝ සේනම් නලාගාරං ව කුංජරෝ යෝයිමස්මින් ධම්ම විනයේ අප්‍රමත්තෝ විහෙස්සති පහාය ජාති සංසාරං දුක්ඛසන්තං කරිස්සති සම්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචින්ත පරියෝදපනම් ඒතං බුද්ධාන සාසනම්. ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. අද දින මේ විහාරස්ථානයේහි පොන්චි සිරිපාද පන්සලෙහි දහම් පාසලට සහභාගී වෙන මේ කුඩා දරුවන් වෙනුවෙන් පැවැත්වෙන විශේෂ ආගමික වැඩසටහනයි මෙතෙන් පටන් ආරම්භ කරන්නේ. ඉතින් මේ සඳහා අපට ආරාධනා කිරීම පිළිබඳව ගෞරවනීය වැලිවිටියේ පුණ්‍ය රතන හාමුදුරන් වහන්සේට අපි බෙහෙවින්ම පුණ්‍යානුමෝදනා කරනවා. විහාරවාසී ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට පුණ්‍යානුමෝදනා කරන ගමන් ඔබ හැම දෙනාටම ආශිර්වාද කරමින් මේ වැඩසටහන අප ආරම්භ කරනවා. ත්‍රිමත් දරුවනි, අද අප සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔබ විශේෂයෙන්ම මේ සහභාගී වෙන දහම් පාසලකට. දහම් පාසල් අධ්‍යාපනයෙන් අප බලාපොරොත්තු වන කාරණය කුමක්ද? ඒ දහම් අධ්‍යාපනයන් සහිතව අප අධ්‍යාපනයෙන් ඉදිරියට ගිහිල්ලා වෘත්තීය මට්ටමෙන් කොහොමද ඉදිරියට යන්නේ? අපේ මේ පුංචි ශ්‍රී ලංකාව ඉඳලා ලෝකෙට අපි යන්නේ කොහොමද? ලෝකෙ ඉහළම තැන්වලට අපි ගිහිල්ලා සේවය කරන්නේ කොහොමද කියන එක ගැන අද අප සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. බුදුදහමේ හැටියට කෙනෙකුගේ දියුණුව එක හැතකින් අධ්‍යාපනික දියුණුව බලාපොරොත්තු වෙනවා. පටපොතේ දැනුම, දැනුමෙන් පොහොසත් වීම. ඒ වගේමයි ආර්ථිකෙන් දියුණු වෙන්නත් ඕන අපර. ගිහි අය හැටියට ඔබට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අත්ති සුඛ භෝග සුඛ කියලා කාරණා දෙකක්. අපි ආර්ථිකෙන් දියුණු වෙන්නටත් ඕන. ඒ අතර විශේෂයෙන්ම ආධ්‍යාත්මිකව දියුණු වෙන්නටත් ඕන. ගුණධම් වලින් දියුණු වෙන්නටත් ඕන. මෙන්න මේ තුනම ඉලක්ක කරගෙන තමයි අප අද සාකච්ඡාව සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ. යම්කිසි කෙනෙක් අපෙන් ඇහුවොතින් ඔබේ ආගම මොකද්ද? ඒ ආගමෙන් උගන්වන ප්‍රධාන ඉගැන්වීම මොකද්ද කියලා ඇහුවොතින් අපිට දෙන්න තියෙන උත්තරේ මොකද්ද? ඔබේ ආගම මොකද්ද? ඒ ආගමෙන් මොකක් ගැන කියවෙන්නේ කියලා ඇහුවොතින් මොකද්ද උගන්වන්නේ, පුහුණු කරන්නේ කියලා ඇහුවොත් මොකද දෙන පිළිතුර? ආගම හොතින් අපි කියන්නේ අපි බුද්ධාගමී. අපි බුද්දිස් කියලා සාමාන්‍යයෙන් කියන්නේ, බෞද්ධ කියලා. එතකොට මේ දහමෙන් උගන්වන්නේ අපට වරදින් මිදලා යහපත් දේවල් කරලා හිත සංවර කරගෙන ජීවත් වෙන ක්‍රමය. අපටත් අනිත් අයටත් යහපතක් වෙන විදිහට සතුටෙන් සැනසීමෙන් ජීවත් වෙන මාර්ගය තමයි බුදුදහමෙන් කියලා දෙන්නේ. මුළු බුදුදහමම කැටි කළ තියෙන ගාථාවක් තියෙනවා. මොකද ඒ ගාථාව? බුදුදහමම කැටි වෙලා තියෙන ගාථා මොකද? දනගෙන කටුස්සන බලන්න. අපේ ගුරු මණ්ඩලේ කවුරු හරි කියන්න බලන්න. ඔව් බොහොම හොඳයි. සබ්බ පාපස්සකරණං කුසලස්ස උපසම්පදා සතිත්ත පරියෝධපනං ඒතං බුද්ධාන සාසනං. මෙන්න මේක තමයි බුදුදහම මොකද්ද කියන එකට දෙන්න තියෙන සරලම උත්තරේ. මොකද්ද? සම්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සතිත්ත පරියෝධපනං ඒතං බුද්ධාන සාසනං. මොකද්ද මේ ගාථාවේ තේරුම? සීල පව නොකිරීම සම පවසකරණම් කුසල සුප සම්බදා කුසල් කිරීම යහපත් දේවල් කිරීම සචිත්ත පරියෝධපනම් සිත දමනය කර ගැනීම සිත පිරිසුදු කර ගැනීම. ඇයි අපේ සිත පිරිසුදු කරගත යුත්තේ? සිත පිරිසුදු නොවෙත් මොකද වෙන්නේ? ඔව් අපේ අතින් වැරදි දේවල් සිද්ධ වෙනවා, පව් සිද්ධ වෙනවා, අපට දුක එනවා. හිත පිරිසිදු තිබ්බොත් තමයි අප සතුටින් ඉන්නේ. ඒතම් බුද්ධහන සාසනම් මෙන්න මේක තමයි බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනේ. දැන් පුළුවන් නේද කියන කවුරු හරි අහුවතින් මේක හොඳට මතක තියාගන්න ඕන. කවුරු හරි බුද්ධාගම මොකද්ද කියලා අහුවතින් ඔබට කියන්න බැරි වෙන්න බෑ. ඔබ දැන් අවුරුදු ගාණක් දහම්පස්සල ආපු අය. මේක ඉතාම වැදගත්. මෙන්න මෙතනින් තමයි අප අපේ ගුණධම් අප ආරම්භ කරන්නේ. මෙන්න මෙහෙම ආරම්භ කරන ගුණධම් වලින් අපි පෝෂණය වෙලා අප හොඳට අධ්‍යාපනයක් ලබලා අපට මේ රටේ අධ්‍යාපනය ගත්තොතින් වෙනත් රටවලට වඩා බොහොම ඉදිරියෙන් අපි අධ්‍යාපනය තියෙනවා. ඒ විතරක් නෙවෙයි, මේ රටේ මූලික අධ්‍යාපනය ලබලා කෙනෙක් ලෝකයේ පිටරටවලට ගියොතින් අපේ දරුවන් ඒ හැම දිනම අතුරින් බොහෝම ඉදිරියෙන් ඉන්නවා. අපේ දක්ෂයන් හුඟක්. ඒ නිසා ඔබේ ළඟ කුඩා කාලේ පටන් මේ දක්ෂතා ටික හුඟක් සැඟවිලා තියෙනවා. ඒ නිසා ඔබ කවුරුවත් අදක්ෂ කියලා කෙනෙක් නැහැ. අප හැම කෙනෙක්ම කිසියම් පමණක දක්ෂතා තියෙන අය. ඒ නිසා ඔබ හැම දිනෙකම තමන් ගැන සතුටක් ඇති කරගන්න. එයතර විශේෂයෙන්ම අද වර්තමානයේහි යම් කිසි කෙනෙක්ගේ දක්ෂතාවයක් බලන මේ දරුවෝ මේ පැත්ත බලන්න එනෙන දේවල් බල බල ඉන්නපයි. ඔබ දැන් මේ දේ අහගෙන ඉන්නේ. දැන් ඔබේ සම්පූර්ණ අවධානය තියෙනවනේ මේ මොකද කියන්නේ කියන එක අහන්න. අද වර්තමානයේහි කෙනෙක්ගේ සැබෑ දක්ෂතාවය මොකද්ද කියන එක විද්වතුන් අධ්‍යාපනඥයන් මනෝවිද්‍යාඥයන් අද හොයලා තියෙනවා. දැන් ඉතර නම් කියෝ වාක් ඉංග්‍රීසි පුළුවන් වුණොත් දක්ෂයි කියලා. ඕලෙවල හරි එහෙලෙවල හරි ඉහෙලිම පාස් වුණොත් දක්ෂයි කියලා කියුවේ. උපාධි ගත්තොතින් උපාධි කිහිපයක් කියනවනම් හරි දක්ෂයි කියලා කියන්නේ. නමුත් දැන් එහෙම කියන්නේ. දැන් මොකද දක්ෂතාවය කියලා කියන්නේ? දැන් දක්ෂතාවය කියන්නේ එක අරමුණක තමන්ට කොච්චර වෙලාවක් අවධානයෙන් ඉන්න පුළුවන්ද කියන කාරණේ. ඒ අතර තමන්ගේ ශරීරය එක ඉරියව්වක කොච්චර කාලයක් රඳව ගන්න පුළුවන්ද කියන කාරණේ. ඒක වෙනත් උපකරණ පාවිච්චි කරමින් නෙවෙයි. තමන්ගේ ජංගම දුරකථනය හෝ ලැප්ටොප් එක හෝ වෙනත් කම්පියුටර් පාවිච්චි කරලා නෙවෙයි මේ. ඒව කිසිවක් පාවිච්චි නොකර තමන්ගේ අතපය ටික විතරක් තියාගෙන තමන්ට එක ඉරියව්වක එක අරමුණක කොයිතරම් කාලයක් හිත යොදවාගෙන ඉන්න පුළුවන්ද කියන කාරණා. ඇතැම් විට සමහර අය නටන දක්ෂයි, පැය ගණන් එක දිගට ඩාන්ස් කරන දක්ෂයි, සින්දු කියන දක්ෂයි. පැය ගණන් එකට නටන අයට බෑ එක විනාඩි පහක කිරවෝගෙන. එතකොට දක්ෂතාවයේ පැය ගණක් නටන එකද විනාඩි පහක් නිශ්චල ඉඳීමද? විනාඩි පහක් නිශ්චල ඉන්න එක තමයි දක්ෂතාවය. එහෙම ගිහිල්ලා ගිහිල්ලා රහතන් වහන්සේ කෙනෙක් කියන්නේ කවුද? අනාගාමී කෙනෙක් කියන්නේ කවුද? අභිඥාලාභී හතරවෙනි ධ්‍යානය දක්වා හිත දියුණු කරපෝ අනාගාමි කෙනෙකුට හෝ රහතන් වහන්සේ කෙනෙකුට කියන සුවිශේෂ හැකියාව. මොකද්ද? මොකද්ද? ඒ තමයි නිරෝධ සමාපත්තිය කියන කාරණය. ඒ නිරෝධ සමාපත්තිය කියලා කියන්නේ එක ඉරියව්වක එක අරමුණකට හිත තියලා සතියක් එක දිගට ඉන්න පුළුවන්. ඒ කාලය තුල කැම් වීම ගන්නෙත් නැහැ, වැඩි දියත් කියන හුස්ම ගන්නෙත් නැහැ. අදිස්ථාන කළා වාඩි වෙන්නේ අකුණක් ගැහුවත්, ගිනි තිබ්බත් යාට කිසිම හානියක් වෙන්නේ නැහැ. මෙතෙන් එක පාර එන්න බෑ. මේකට හුඟක් කල් ගුණ දහම් පුරුදු කරන්න ඕන, හිත වඩන්න ඕන. ඒ තත්ත්වයට එන කලින් අපි තමන් ගැන බලන තමන්ට එක ඉරියව්වක අවම වශයෙන් කොච්චර වෙලාවක් තමන්ට ඉන්න පුළුවන්ද කියන කාරණය. මෙන්න මේක තමයි දැන් වර්තමානයේ සොයාගෙන තියෙන ප්‍රධාන දක්ෂතාවය කියලා තියෙන්නේ. ඒ වගේම එක කිසියම් නිශ්චිත අරමුණක කොච්චර වෙලාවක් තමන්ගේ හිත තියාගෙන ඉන්න පුළුවන්ද කියන කාරණය. බුදුදහම හැටියට ගත්තොත් සතිමත් බව කියන කාරණය මයින්ඩ්ෆුල්නස් එක. දැන් මේ දොළ පුතාලා දානවනේ අලුතෙන් සති පාසල කියලා එකක් තියෙනවනේ නේද? අනේ සති පාසල උත්තරන මේ හැකියාව ඇති කිරීම. බෞද්ධ දරුවන්ට විතරක් නෙවෙයි. ඔබ දැකලා ඇති කතෝලික, හින්දු, මුස්ලිම් ඒ හැම කෙනාම මේක පුහුණු වෙනවා දැන්. අන්න ඒ නිශ්චිත ඉරියව්වක ඉඳගෙන කිසියම් එක අරමුණක බොහෝ වේලාවක් සිත තබා ගැනීම මත තමයි අපේ සතුට කියන එක තීරණය වෙන්නේ. අපි හැමදාම කරන්නේ සතුට නෙන්නේද? අන්න ඒ සතුට ලැබීමේ ප්‍රධානතම නිර්ණායකය තමයි අපට එක අරමුණක කොයිතරම් කාලයක් හිත තියාගෙන ඉන්න පුළුවන්ද, ඊට අනුගතව අපේ ශරීරය තැම්පත්ව තියාගන්න පුළුවන්ද කියන කාරණා. එනිසා මේක මේ දුවල පුතාලා හොඳට මතක තියාගන්නට ඕන. හැබැයි එකෙන් කියන්නේ අපි හැම වෙලාවෙම ඇස් දෙක තියාගෙන ඉන්න එක නෙමෙයි මේ කියන්නේ. ඔබ ඉගෙන ගන්නකොට ඉගෙන ගන්න, අකුරු ලියනකොට අකුරු ලියන්න, ගණන් හදනකොට ගණන් හදන්න, දුවනකොට දුවන්න, ක්‍රීඩාගාරයේදී ඒ ක්‍රීඩා කරන්න, ක්‍රීඩා පිටින් සෙල්ලම් කරන්න, ඒව කරන්න. ඒ දේ කරනකොට ඒක උපරිමයෙන් කරන්න. හැබැයි දැන් මේ වගේ දේශනයක් අහනකොට, භාවනා කරනකොට අපි එතෙන්ට ගැලපෙන විදිහට එතන ඉන්නවා. ඒ විතරක් නෙවෙයි. අන්නේ හැකියාවත් එක්ක ඒ අවස්ථාවට උචිත විදිහට යම් කිසි ගැටලුවක් ඇති වෙනවා නම් ඒ ගැටලුව निराකරණය කරගන්න අපට හැකියාවක් තියෙනට ඕන. දැන් මෙතන මුලින් වාඩි වෙනකොට ඉඳමදි වගේ. දැන් පිටිපස්සේ කට්ටියක් ඉන්න මෙතන ඉඳ තියෙන කවුරුත් මෙහාට එන්නේ නැහැ. එහෙම නේ පුතාලා. දැක්ක ගමන් තමන් කියන කලින් එන්න ඕනේ මෙතෙන්ට. තමන්ගේ පැදුර වෙනකොට දෙන්න පුළුවන් නම් දෙන්න ඕනේ ඉක්මනට. වෙන කෙනෙක් කියලා කරන්න වැඩක් නැහැ. ඔබටම දැන් මෙතන එනකොටම දැන් බල්ලෙක් එකපාර මෙතෙන්ට ආවා. ඔබ අත් දෙක වහගෙන හිනාවෙ ඉඳලා බෑ. ඔබ බලනවා මොකද මෙලයක් කරන්න පුළුවන්. ඒ සතා සුරතන සතෙක් නම් ඒ විදිහට යවන්න ඕනේ. ඒ සතා දරුණු සතෙක් නම් ඒ විදිහට යවන්න ඕනේ මෙතනින්. අන්න ඒක තමයි ජීවිතය කියලා කියන්නේ. ඒ අවස්ථාවට දැන් ඔබේ නංගි කෙනෙක් මල්ලි කෙනෙක් කලන්ත හැදලි වැටුණ මේලාවේ. ඒ වෙලාවේ ශනික එතන කරන්න ඕනේ කරන්න ඕන. වෙනත් කෙනෙක් අනේ මෙතෙන්ට එන මෙයා අල්ලන් එහෙම එතකන් ඉන්න බෑ අපි. ඒ වෙලාවට ක්ෂණිකව ඒ කලිය යුතු දේ ඉතාම බුද්ධිමත්ව කරනවා. ඒක තමයි අධ්‍යාපනය කියලා කියන්නේ. එතෙන්දි තියෙන ප්‍රධාන දේ තමයි අප මේ වැඩ කරද්දී අප බෝසත් දරුවන් විදියට අපේ ළඟ සුවිශේෂී කුසලතාවයක් තියෙනට ඕන. ඒ තමයි ආත්ම සුඛ පරිත්‍යාගය කියන එක. තමන්ගේ තියෙන සෝයක් අනිත් අය වෙනුවෙන් කැප කරන ඕන අපි. දැන් තමන් වතුර බෝතලේ අරන් ඇවිල්ලා තියෙනවා. වතුර බෝතලේ ටිකයි තියෙන්නේ. ළඟ කෙනාට හරීම තිබහයි. මොකද කරන්නේ අපි? අපි එක දෙන්න ඕන. අපි නොබී හරි අපිට වඩා තිබහක් යාට තියෙන මේ වෙලාවේ. අපි ඒක යට උදව් කරනවා නේද? අපට මේ සුවිශේෂ වශයෙන් කෙනෙකුට උපකාරයක් කරන්න තියෙන මොහොතේදී අපි උදව් කරනවා. ඔබට වඩා අමාරු කෙනෙක් ඉන්නවා. ඇතැම්ල ඔබේ කොටියට දෙන්න උමනාවක් තියෙනවා. ඔබේ කොටේ දීලා ඔබ නිකන් ඉන්නවා. මේක තමයි ආත්ම සුඛ පරිත්‍යාගය කියලා කියන්නේ. මෙන්න මේව තමයි අපේ ජීවිතේ වෙනවන කුසලතා. මෙන්න මෙතනින් දිනු වෙච්ච අපි අවසාන වශයෙන් අපි අටලෝ දහමෙන් කම්පාවට පත් නොවීම දක්වාම අපි මේ කුසලතා ටික දිනු කර ගන්නට ඕන. කොහොමද ඒක බලන්නේ? දැන් මගේ නම් අදහස දහම් පාසලක දක්ෂතා ගබරන ස්ථානේ මම නම් දකින්නේ. ඔබ ඔබේ දිස්ත්‍රික් මට්ටමේ තරඟවලදී ඔබ භක්ති ගීතයක් ඉදිරිපත් කරනවානේ. අපිකම ඔබේ භක්ති ගීතිය හොඳම භක්ති ගීතය කියලා ඔබට විශ්වාසයි. පළවෙනියට එන්න ඕන භක්ති ගීතය කියලා ඔබට හිතෙනවා. හැබැයි අන්තිමේදී 10 වෙනි ආවේ. පළවෙනියට එන්න ඕන භක්ති ගීතය 10 වෙනියට ආවහම ඔබ කොහොමද හැසිරෙන්නේ? නිකනොත් නෙවෙයි ඔබ යන්ත්‍රය තැනක දාලා කැමරාවෙම හයි කරලා තියෙනවා. ගුරුවරු විසිට විශේෂයෙන් ફોકસ කරලා තියෙන බලන්න කොහොමද හැසිරෙන ගුරුවරු කියලා ළමට කලින් බලනවා. මෙන්න මෙතෙන්දී තමන් කොහොමද හැසිරෙන්නේ කියලා. ඔන්න මෙතේ කලක් දහම් පාසල අධ්‍යාපන ලැබුව හැටි රිසල්ට් එක ඔන්න බලන්නේ. ඔතනින් බලන්න. දහම් පාසල් ගීතයට තමන්ට ලැබෙන ස්ථානය දරා ගන්න කොයිතරම් හැකියාවක් තමන්ට තියේද? ඕක නැත්නම් කොයිතරම් පොතපත් ලකුණු ගත්තත් ඔබ ෆේල්. ලෝක ජනපද ඔබ බලන්නේ මෙන්න මේ කුසලතා ටික. ඒ නිසා මම හොඳට මතක තියාගන්න. ඔබ හැම තැනදීම අධ්‍යයනය කරමින් ඉන්න අය. අපේ දහම් පාසලේදී බොහෝ කරුණු මතක තියාගන්න. චිත්ත චෛතසික පාඩක කඩපාඩම් කරගෙන තියෙනවා. චිත්ත වීර්ය ඔක්කොම පාඩම් කරලා තියෙනවා. නමුත් භක්ති ගීතේ ස්ථානයේ හැට මෙච්ච වෙච්ච ගමන් ඔන්න බලාගන්න පුළුවන් තත්ත්වෙ. එහෙම වෙන්න බෑ. අපේ බලන්නේ අනේ තියෙනවා. අපි කොහොමද අපේ පර්සනලිටි අපි කොහොමද එතෙන්ට මුහුණ දෙන්නේ? එතෙන්දී අපිට කම්පාන වෙන්න පුළුවන්ද? මෙන්න මෙතනින් තමයි ඔබට ලකුණු දෙන්නේ. එනිසා මෙන්න මේ මට්ටම දක්වා අපේ නිශ්චිත ඉරියව්වක නිශ්චිත අරමුණක ඉඳීමේ පටන් ඔබේ දහම් පාසල් ගීතේ ස්ථානයේ හිමි කිරීම දක්වා අතර පරාසය තුළ ඔබ ගැන හුඟක් දේවල් මුළු සමාජයක් බුද්ධිමත් සමාජයක් බලාගෙන ඉන්නේ. අනේ නිසා දරුවනි අප මේ කුසලතා ටික හැකියකින් දිනු කර ගන්නට ඕන. අනේ ටික දිනු කර ගන්න ඔබට උදව් කරන්න තමයි අපි මේ කතා කරන්නේ. අපි ලෝකේ බොහෝ දෙනෙක් දැකලා තියෙනවා. බොහොම ඉහළම රටවල ඉන්න, ඉහළම අධ්‍යාපනය ලැබපු, ඉහළම රැකියා කරන. ඇතැම් විට මේ රටේදී ඉහළම රැකියාවක් කළා, ඉහළම වැටුපක් ලබන කෙනෙක් සමහර රටකදී ඒ වැටුප දවස් දෙකකින් ගන්නවා. එහෙම අය ඉන්න ලෝකෙක අපි මේ ඉන්නේ. ඒ ගමන ඔබත් සාදර යන්නට ඕන. අනේ සඳහා ඔබට මඟ පෙන්වීමක් කරන්න ඔබ බලාපොරොත්තු වෙනවා. මෙන්න මේ කුසලතා ටික හැකි තාක් දුරට අප කෙරෙහි අප උපදවා ගන්නට ඕන. ඒ නිසා අපි මුලින්ම අපේ සතිමත් ඉඳ ගැනීම දක්වා මයින්ඩ්ෆුල් සිටින් සතිමත්ව එක ඉරියව්වක අපේ කය තියාගෙන අපේ හිතත් වර්තමානයේ තුල ඉඳගෙන අප ටික වේලාවක් මේ කුසලතාවේ ආරම්භ කරමු. හොඳයි, දැන් මේ දුවල පුතාලා හොඳට තමන් පහසු ඉරියව්වක වාඩි වෙන්න. ලස්සනට වාඩි වෙන්න. මාත් කැමති බිම වාඩි වෙන තියෙනවා නම්. නමුත් මට තියෙන මේ ආසන අනුව හිමින් අමාරුයි. ඔබ ලස්සනට වාඩි වෙන බලන්න. හේතු වෙනපා. හේතු වෙලිනා ඉන්නවා නම් ඉස්සරහට එන්න. හේතු වෙනපා. අමාරුම දැඩි ආබාධිත කෙනෙක් නම් ඕන විරයව කෙනෙක් කමන්නේ. ඔබ හොඳට ලස්සන ශරීරය තියන් සැහැල්ලුවෙන් ඉන්නකෝ. වම් අත උඩින් දකුණු අත තියාගන්න. දැස් අඩවන් කරගන්න. ශරීරය හොඳට සැහැල්ලු කරගන්න, රිලැක්ස් කරගන්න. ඔබේ කය හොඳට ඍජුව තියාගන්න. නාසය ආශ්‍රිතව හිත තියාගන්න. නාසය ළඟ හිත හොඳට පිහිටුව ගන්න. ඇස් දෙක වහගෙන දැන් ඔබ ඉන්නේ ඉරියව්ව ගැන මදක් සතිමත් වෙන්න. මම දැන් වාඩි වෙලා ඉන්න කෙනෙක්. හිසේ සිට පාදාන්තය දක්වා, දෙපා සිට හිස දක්වා හොඳට තමන් ඉඳගෙන ඉන්න ඉරියව්ව ගැන සතිමත් වෙන්න, අවධානයෙන් ඉන්න. ඔබට බාහිර ශබ්ද ඇහෙන්න පුළුවන්. ඒ වැහුණත් නැවත ඔබේ අරමුණ නාසය ආශ්‍රිතව අරගෙන ඔබ ඉඳගෙන ඉන්න ඉරියව්ව ගැනම අවධානයෙන් ඉන්න උත්සාහ කරන්න. වර්තමාන මොහොත ඉතාම ප්‍රසන්නශීලී අවස්ථාවක් මේක. The present moment. That is the very important moment in my life. I am so happy keeping my attention in the present moment. ශරීරයේ හැකිතා නිශ්චලව නොසෙල්වා තියාගන්න උත්සාහ කරන්න. ඔබේ කුසලතාවය ඔබට බලාගෙන තියෙන අවස්ථාව මේක. Mindful sitting. I am fully aware of my body posture that I am sitting here. මම මේ මොහොතේ ඉඳගෙන ඉන්න ඉරියව්ව ගැන මම සම්පූර්ණ අවධානයෙන් ඉන්නේ. එහෙම ඉන්නකොට මට පරිසරයේ ලස්සන දැනෙනවා. මේ වාතයේ තියෙන සිසිලස නැවුම් බව මට දැනෙනවා. කුරුල්ලන්ගේ මිහිරි නාදේ. අනෙක් අයගේ හඬ. සසර බොහෝ පින් කරලා මේ මිනිස් ලෝකයට ආපු අයගේ සද්ද මට දැන් ඇහෙනවා. ඒ අතර මම මාසිරින මේ ඉරියව්ව ගැන මම සම්පූර්ණ අවධානයෙන් ඉන්නේ. නාසය ආශ්‍රිතව හිත තියාගෙන මාසිරින අවස්ථාව. Mindful sitting. සතිමත් ඉඳගෙන සිටින්න. ඒ අතර මා දැන් ආස්වාස ප්‍රස්වාසය ගැන සතිමත් වෙනවා. හුස්ම ඇතුළු වෙනකොට ඇතුළු වෙන බවත්, හුස්ම පිට වෙනකොට පිට වෙන බවත් පිළිබඳව මා අවධානයෙන් ඉන්නවා. නාසය ආශ්‍රිතව සම්පූර්ණම අවධානය තියාගෙනයි ආස්වාස ප්‍රස්වාසය ගැන සතිමත් වෙන්නේ. සෝ සතෝ ආසසති සතෝ ප්‍රසසති. හුස්ම ඇතුළ වෙනවා, හුස්ම පිට වෙනවා. ඊටාම ප්‍රසංසීලී අත්දැකීමක් මා අත්විඳින මොහොත. ආස්වාස ප්‍රස්වාසය පිළිබඳව සතිමත් වුණු මා නැවතම ඉඳගෙන සිටින ඉරියව්ව ගැන සතිමත් වෙනවා. මම දැන් වාඩි වෙලා ඉන්නේ. වාඩි වෙලා ඉන්න මා දැන් ඉරියව්ව මාරු කරන්නට යන්නේ. දැන් හොඳට සතිමත් ඇස් දෙක අරගන්න. උඟක් දොරට නෙවෙයි ඔබේ ඇහැ ආසන්නයෙන් තියාගන්න. ඔබේ පුතේ දැන් ඇස් දෙක අරින්න. කමක් නෑ, දැන් අරින්නකෝ ඇස් දෙක. නාසය ආශ්‍රිතව හිත තියාගෙන ඉන්න. වටපිට බලන්න, වටපිට බලන්න. තම ආසන්නයෙම ඇස් දෙක තියාගෙන ඉන්නේ. උඟක් සිහියෙන් දැන් තමන් ඉරියව්ව මාරු කරන්න යන්නේ. වාඩි වෙලා ඉන්න මම දැන් ටික ටික නැගිටිනවා. කකුල් දෙක හොඳට සැහැල්ලු කරගෙන දැන් ඉන්න තැනම නැගිටින්න බලන්න. හෙමින් කලබල වෙන්න එපා. හෙමින් slowly mindfully silently කතා කරන්නේ. බොහොම සැහැල්ලුවෙන් සිහියෙන්ම නැගිටින්න කතා කරන්නේ. තමන්ගේ දක්ෂතාවයේ උඩරිම පෙන්වන වෙලාව. Please maintain your discipline in the highest level. Okay? අත් දෙක පහළ දාන්න, relax කරන්න. පොට්ටි උඩ ඉඳගෙන ඉන්නපා. පොට්ටෙන් එහාට එන්න නැත්තම් වැටෙනවලි ඉස්සලා. අත් දෙක පල්ලෙහාට දාලා හිත නාසය ආශ්‍රිතව තියාගන්න. ඇහෙන් බලන්න එපා, හිතින් බලන්න. නාසය දිහා හිතින් බලන්නේ. ඇස ඉස්සරහට තියාගෙන ඉන්නේ. ඇස් දෙක අඩි 3-4ක් ඉස්සරහට තියාගෙන ඉන්නේ. ඈත බලන්න. සතිමත් සිටගෙන සිටීම. Mindful scanning. ඔබ ඉන්න ඉරියව්ව ගැන සම්පූර්ණ අවධානයෙන් ඉන්න. Please be aware of your body posture that you are standing here. S2 වහන්න අවශ්‍ය නැහැ. S2 අරගෙන නමුත් S2 ළඟින් තියාගන්න දුර බලන්නේ නැහැ. ශරීරේ හොඳට සැහැල්ලු කරගන්න. Please relax your body. අත් දෙක පහළට දාලා හොඳ අවධානයෙන් ඔබ ඉන්න ඉරියව්ව ගැන ඉන්න. හිසේ සිට පාදාන්තය දක්වා, දෙපා සිට හිස දක්වා පරිපූර්ණ අවධානයෙන් සිටින අවස්ථාව. මගේ ජීවිතේ මං සතුටින් ඉන්න මොහොතක්. සතුට තියෙන මේ වර්තමාන මොහොතෙහි. I am so happy at this present moment with mindfulness, keeping my attention in the present moment. කෙනෙක් ඉන්නවා නම් හැමෙන් වාඩි වෙන්න එක ගැටලුවක් නෑ. අනිත් අය හිටගෙන ඉන්න. කලන්තේ වගේ දැනුනොත් හැමෙන් වාඩි වෙන එතනම. හොඳයි, දැන් අප සතිමත්ත වාඩි වෙන්න යන්නේ. තමා ඉන්න තැනම දැන් හැමෙන් වාඩි වෙන්න. Mindful sitting. Please be seated mindfully. හොඳයි, අවුරු සාදු කරයක් පවත්වන්න. සාදු සාදු සාදු. අපි මේ සුළු මොහොතක් අපත් සමග ජීවත් වුණා. අපි බොහෝ විට ඇත්තරම ජීවත් වෙන්නේ අපිත් එක නෙවෙයි. අපි බාහිර අරමුණු විසින් අපව හොරහට අරගෙන ඉන්නේ. බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන මේ බාහිර අරමුණු විසින් අපව හිරමානෙට අරගෙන තියෙනවා. අන්න ඒකෙන් මිදලා අපටම නිදහසේ අපි ඉන්න වෙලාව තමයි සතිමත් වෙන අවස්ථාව. ඔබේ යාළුවෙක් කරන කියන දෙයකට ඔබ හිනා වෙනවා නම්, ඔළුව හරවනවා නම්, බාහිරක නායකයෙන් ඔබ කුලියට අරගෙන ඉන්නවා. අන්‍යයන් මිදලා අපටම කියලා සැනසීම කරා යන ගමන් මගටයි බුදුරජාණන් වහන්සේ අපට ධර්ම දේශනා කළේ. අනේ ගමන ඉදිරියට යද්දී මේ දුවල පුතාල හොඳට ඉගෙනගෙන තමන්ගේ දක්ෂතා ඉහළටම පෙන්වලා ඔබ ලෝකයේ දුර ගමනක් යන්නට ඕන. ඔබ හැම දිනාට මේ ගමන යන්න පුළුවන්. ඒ සියලුම ශක්තිය ඇතුවයි ඔබ මේ ලෝකෙ උපදුනේ. ඔබ ශ්‍රී ලංකාවේ කුඩා ගමක දිලිඳු පැලක හිටියත් ඔබට ලෝකයේ ඉහළම රටක ඉහළම නගරයේ කරා කිසියම් දවසක යන්න පුළුවන්. හැබැයි නිකන් නෑ. මහන්සි වෙන්න ඕන. හුඟක් මහන්සි වැඩ කරන්න ඕන. දවසට පැය කීයක්ද? එක පැය? දෙක? හතර? අට? දහයක්? නෑ දුවේ පුතේ. අමාවාසයෙන් දවසට පැය 15ක් වැඩ කරන්න. පැය 15 18 දක්වා ඔබ දවසට වැඩ කරන්න ඕන. එක දවසක් දෙකක්ද? නෑ. එහෙම පැය ගන්න ඔබ අවුරුදු 15ක් 20ක් එක දිගට වැඩ කරනවා. එහෙම ඔබ කරවතින් ඔබට ලෝකෙ යන්න බැරි තැනක් නෑ. ඒ අතර ඔබ විශේෂ නම් වේ කුසලතා ටික. ඔබේ විනයවත් බව. ඔබේ ස්වයං විනය. ඔබ ඉහළම සේ පවත්වා ගන්නට ඕන. අනේ සඳහා ශක්තිය ලබා දෙන්නයි මේ හැම වචනයක්ම ඔබ වෙත යොමු වෙන්නේ. මේ දුවල පුතාල වගේම මාත් කුඩා කාලේ බොහොම අමාරු සම්බන්ධ හිටියේ. මං ගිහි කාලේ උසස් පෙළ පන්තියට ගියා. උසස් පෙළ පන්තියට යනකොට මට අඳින දිග කලිසමක් තිබ්බේ නැහැ. මං කොට කලිසම උසස් පෙළ පන්තියට යන්න ගියේ. ඒ කොට කලිසමේ පිටිපස්සේ ඉරිලා තිබුණේ. ඒකේ පැච් එකක් දාලා තිබුණේ. ඒකනම් මට ලැජ්ජාවක් තිබුණෙත් නැහැ. කොහොමත් ඒක ඇඳමා. නමුත් එහෙම වුණත් අපිට බොහෝ දුර ගමනක් යන්න පුළුවන් වුණා. ඔබ උත්සාහයෙන් ඉදිරියට යනකොට ඔබේ පින දිනු වෙනකොට ඔබට මුළු ලෝකයක් ඔබ වෙනුවෙන් නැඹුරු වෙනවා. ඔබට උදව් කරන සැදී පැහැදිනවා. ඔබ තනි නැහැ. ඔබට අම්මා තාත්තා නැති වුණත් ඔබ රැක බලා ගන්න. ඔබට උදව් කරන්න මුළු ලෝකයක් සැදී පැහැදිනවා. හැබැයි ඔබ ළඟ ගුණ යහපත් තන තියෙනට ඕන. ඔබ කපටී නම් අනිත් අය මුලා කරනවා නම් කම්මලි නම් ඔබට ඒ ගමන යන්න බෑ. ඔබ මගෙදි කොහරි නවතිනවා. ඔබ බොරු කියනවා නම් අනිත් අය මුලා කරනවා නම් කම්මලි කමට වෙනත් වෙනත් දේවල් කළ මග අරිනවා නම් ඔබට ද්වේපදී දුර ගමන යන්න බෑ. ඔබ අවංක වෙන්න ඕනේ. හැම තැනදීම සත්‍ය කතා කරන්න ඕන. තමන්ට කරන්න පුළුවන් දේ ඒ මොහොතේ උපරිමයෙන් කරන්න ඕන. බාගෙන කරන්න ඕන. ඔබට මේ මොහොතේ විනාඩි 5ක් වාඩි වෙන්න කියලා කිව්වොතින් විනාඩි 5 පුළුවන් නම් උපරිමයෙන් කරන්න ඕන. විනාඩි 4 නෙවෙයි විනාඩි 5ම කරන්න බලන්න පුළුවන් නම් තව විනාඩියක් පරිපූර්ණ කරන්න බලන්න. අන්න එහෙම උනන්දුවත් වෙනවා. ඔබට ජීවිත කාලයක් අඛණ්ඩ වැඩ කරනකොට ඔබේ ගමන ලස්සනට සකස් වෙනවා. අද වර්තමානයේ අධ්‍යාපනයේ සාර්ථකත්වය බලන ප්‍රධාන මිනුම්දඩු පහක් තියෙනවා. මේක දශක 4-5කට කලින් ලෝකයේ කෙනෙක්ගේ බුද්ධිය බැලුවේ IQ කියලා ටෙස්ට් එකකින්. ඉන්ටෙලිජන්ට් කෝෂන් කියන එක. බුද්ධි සාපලතාවය කියන එක. අද ඒක ඇත්තට පිළිගන්නේ නැහැ. අද පිළිගන්නේ EQ කියන එක. ඉමෝෂනල් කෝෂන් කියන එක. සංවේදනික බුද්ධිය කියන එක. සංවේදනික බුද්ධියේදී කරුණු පහක් කියනවා කෙනෙක්ගේ සාර්ථකත්වය බලන්න. ප්‍රශ්නට උත්තර ලියලා 100%ක් ලැබුණත් ඔබ දක්ෂයි කියලා සැලකන්නේ නැහැ. කරුණු පහක් කියන දක්ෂතාවයට. මේ පහ හොඳට මතක තියාගන්න. පළවෙනි එක තමයි self awareness. ස්වයං අවධානය, ආත්ම අවධානය. ඔබේ ශරීරය සහ සිත ගැන නිතර අවධානයෙන් සිටීම. self awareness. ආත්ම අවධානය කියන කාරණය. දෙවෙනි එක තමයි self regulation. ආත්ම සංයමය. ස්වයං සංවරය. කායික වාචික සංවරය. discipline එක. මේක දෙක. තුන්වෙනි කාරණය තමයි inner motivation කියන එක. අභ්‍යන්තර අභිප්‍රේරණය. තමන්ට යම් කිසි දෙයක් කරන්න පුළුවන් කියන හැඟීමෙන් දැඩි වීරියෙන් කටයුතු කිරීම. අභ්‍යන්තර අභිප්‍රේරණය. inner motivation. හතරවෙනි එක තමයි empathy. සහකම්පනය. අනිත් කෙනෙක්ගේ දුකේදී කම්පා වෙන ස්වභාවයේ සානුකම්පිත බව. අනිත් අයගේ හැඟීම් තේරෙන ගතිය. මේක කියන සහකම්පනය කියන්නේ මේකත් තියෙනවා. පස්වෙනි එක social skills. සමාජ කුසලතා. සමාජේ වැඩක් කරද්දී අනිත් ඇසුරු කරද්දී කොච්චරනම් තමන් කෙනෙක් ඇසුරු කරන දක්ෂද කියන කාරණය. යාළුවෙක් එක්ක වැඩ කෙරේ. මොනවද මේ කාරණා පහ? පළවෙනි එක මොකද්ද? self awareness. ආත්ම අවධානය. අපේ ශරීරය සාහිතර මේ මොහොතේ වෙන්නේ මොකද්ද කියන ගැන අවධානය දෙන්න. self awareness දෙක self regulation ආත්ම සංයමය inner motivation අභ්‍යන්තර අභිප්‍රේරණය empathy සහකම්පනය සහ communication skills or social skills සමාජ කුසලතාවය සංනිවේදන කුසලතාවය emotional intelligence එකෙන් මෙන්න පුද්ගලයෙක්ගේ සාර්ථක පෞරුෂයක් තියෙන කෙනෙක්ගේ ලක්ෂණ මන බලන්න මිනුම් දඩු පහම එක මේක ඉදිරිපත් කළේ මෑත කාලයේ මනෝවිද්‍යා ශාස්ත්‍රයේ හිටිය ප්‍රකට විද්වතෙක් ડોක්ටර් ඩැනියෙල් ගෝල්මන් කියලා. ඩැනියෙල් ගෝල්මන් යථා මේක ඉදිරිපත් කළේ මේ කාරණා පහ self awareness self regulation inner motivation empathy and social skills ආත්ම අවධානය ආත්ම සංවරය අභ්‍යන්තර අභිප්‍රේරණය සහකම්පනය සහ සංනිවේදන කුසලතා මෙන්න මේ පහෙන් ඔබ ඉදිරියට ගියොත් තමයි ඔබ දක්ෂ කෙනෙක් කියලා අද ලෝකෙ පිළිගන්නේ වර්තමාන මනෝවිද්‍යාවට අනුව. නවීන මනෝවිද්‍යාව මෙහෙම කියන කලින් සියවස් 25කට කලින් අපේ බුදුරජාණන් වහන්සේ මේක කියලා තියෙනවා. දේශනා කළා තියෙනවා. කොහෙද එන්නේ? කොහෙද එන්නේ? මේ කාරණාට කොහෙද එන්නේ? ධම්මපදයක ගාථාවක මෙඩි කොක්කම වෙනවා. උට්ටානවතෝ සතිමතෝ සුතිකම්මස්ස නිසම්මකාරිනෝ සඤ්ඤතස්සච ධම්ම ජීවිනෝ අපමත්තස්ස යසෝවි වඩති. උට්ටානවතෝ මහන්සි වැඩ කරන සතිමත්ව සතිමත්ව ඉන්න සුචිකම්මස්ස නිවැරදි කටයුතු කරන නිසම්මකාරිනෝ බුද්ධිමත් හැසිරෙන සඤ්ඤතස්සච සංවරෙන් ඉන්න ධම්ම ජීවිනෝ ධර්මානුකූල වෙසෙන අපමත්තස්ස අප්‍රමාදී කෙනාගේ යසෝ අභිවඩති කීර්ති පැතිරෙනවා. එක ගාථාවකින් මුළු බටහිර මනෝවිද්‍යාවක් පරාජය කළා. බලන්න මේ ගාථාවත් හොඳට මතක තියාගන්න. පස්සේ හරි මේ ගාථාව හොයලා ගුරුවරුන්ගෙන් හොයලා ගුරුවරු මේ දරුවනේ කියලා දෙන මේ ගාථාව. හැම කන්තියකම දරුවන්ට සම්බපාපස් ගාථාවයි මේ උත්තානතෝ ගාථාවයි ලියලා දෙන්න. මුළු දහම් පාසල් ජීවිතේම ඇති. කිසිම විභාගයක් පාස් වෙන්න ඕනේ නැහැ. ඒ ඇති. බුදුදහම මොකද්ද කියලා අහුවොත් දරුවන්ට උගන්වන කටපාඩම් කියලා හරි බුදුදහම කියන්නේ මෙන්න මේක. සම්බපාපස් අකරණ සියලු පව නොකිරීම. කුසල සුඛ සම්මදා කුසල කිරීම. සජිත පරියෝධපණ තමන්ගේ සිත සංවර කර ගැනීම. මෙන්න මේකයි බුදුදහම. This is the message of the Buddha. Not to do any evil. Practicing good deeds and purifying one's mind. This is the message of the Buddha. මේක ගණන හැම දරුවෙකටම. මේක කටපාඩම් ගන්න පන්තියේ. මේකට වෙනම ලකුණක් දෙන්න. මේක පුළුවන් අයට, මේකෙන් කතා පවත්වන අයට, මේක මතකයට වෙනම අමතර ලකුණක් දෙන විභාගවලදී. එනට උත්හානතෝ ගාථාව. උට්ටානවතෝ සතිමතෝ සුචිකම්මස්ස නිසම්මකාරිනෝ සඤ්ඤතස්සච ධම්මජීවිනෝ අප්පමත්තස්ස යසෝ විවඩෙත. මෙන්න මේ කුසලතා ටික තමයි දුවේ පුතේ ඔබ ලෝකෙ කොහේ ගියත් ඔබ ඇති කර ගන්නට ඕන. උට්ටානවතෝ මහන්සියෙන් වැඩ කරන්න ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ව්‍යංගපජ්ජ සූත්‍රයේදී යම් කෙනෙක් සාර්ථක වෙන නම් ඒ සාර්ථක වෙන කෙනාගේ ළඟ තියෙන ලක්ෂණ මොනවද කියලා. ඒ තමයි උත්හාන සම්පදා, ආරක්ෂක සම්පදා, කල්යාණ මිත්‍රතා, සමජීවිකතා. උත්හාන සම්පදා මාන්සිය වැඩ කිරීම, ආරක්ෂක සම්පදා ඒ උසයෙන් ලබාගත් දේ රැක ගැනීම. උත්තාන සම්පදා, ආරක්ෂක සම්පදා, කල්යාණ මිත්‍රතා, හොඳ මිත්‍රයන් ඇති කර ගැනීම, සම ජීවිතතා, ආදායමට සරිලන විදියට වියදම් කිරීම. කොහොමද අපි මහන්සියෙන් වැඩ කරන්න ඕන? ධර්මයේ සඳහන් කරනවා උත්තාන විරියදි ගතේහි බාහ බල පරිකිතේහි සේදාවක් කිත්තේහි ධම්මිකේහි ධම්මලද්දේහි. උත්තාන විරියදි ගතේහි මහන්සියෙන් වැඩ කරන්න. බාහ බල පරිචිතේහි දෑතේ වීරියෙන් වැඩ කරන්න. සේදාවක් කිත්තේහි දහඩි වගුරුවල වැඩ කරන්න. ධම්මිකේහි ධම්මලද්දේහි උපේන දේ ධාර්ම රූපයන්. ඇමරිකාවේ හිටිය එක්තරා ජනාධිපතිවරයෙක් ඒබ්‍රහම් ලින්කන් කියලා. ඔහු ලියපු ලෝක ප්‍රකට ලිපියක් තියෙනවා. ඔහුගේ පුතාගේ මුල්ගුරුතුමාට ලියපු ලිපිය. ඒ ජනාධිපතිවරයා ලිපියක් ලියනවා එයාගේ දරුවා ඉන්න පාසලේ ගුරුතුමාට ලිපියක්. මොකද ලිපිය? ඒක තමයි ලෝක ප්‍රකට ලිපිය. The world famous letter written by Abraham Lincoln for his son's schoolmaster. ඒබ්‍රහම් ලින්කන් තමගේ පුතාගේ පාසලේ මුල්ගුරුතුමාට ලියපු ලිපිය. ඒ ලිපියේ උපදේශ ගානක් දීලා තියෙනවා මගේ පුතාට මේ උගන්වන්න කියලා. ඒතර එකක් තමයි ගුරුතුමනි මගේ පුතාට උගන්වන්න නිකන් ලැබෙන ඩොලර්ස් 10ට වඩා මහන්සියලා හම්බ කරන එක ඩොලරයකේ වටිනාකම මගේ පුතාට උගන්වන්න කියලා. අපිට තියෙන ඉදිරි කිව්වොතින් නිකන් ලැබෙන රුපියල් 1000ට වඩා මහන්සි වෙලා හම්බ කරන රුපියල් 10000 වටිනාකම මගේ පුතාට කියලා දෙන්න. 1000ක් නිකන් ලැබුවට වටින්නේ නැහැ. ඊට වඩා වටිනව කොහොමද? රුපියල් 10000ක් මහන්සිලා හම්බ කරන එක. මෙන්න මේක මගේ පුතාට උගන්වන්න කියලා මේ ලෝක ප්‍රකට ජනාධිපතිවරයා ලියන ලිපිය සඳහන් කරනවා. මගේ පුතාට පොතේ අකුරු ගණන් විතරක් නෙවෙයි ගහ පොලේ චමත්කාරය, කුරුල්ලන්ගේ ගී නාදය, ඇල දොලේ චමත්කාරය, සෞන්දර්යය මගේ පුතාට උගන්වන්න කියලා. පොතේ අකුරු විතරක් නෙවෙයි පොතේ ගණන් විතරක් නෙවෙයි එළියට බැස්සාම කුරුල්ලෝ ලස්සනට ගීත කියනවා. ටිකක් වෙලා නිහඬව ඉන්නකොට ඇලේ වතුර ගණා බහින එක හරි ලස්සනයි. ගහක් යටදී ගිල හුස්ම ගන්නකොට හුස්ම වාතයේ සුවඳයි. මල් වලින් එන සුවඳ, ගස් වලින් එන සුවඳ, රබර් ගස් වල රබර් මල් වලින් එන සුවඳ, රුක් කර්තන මල් වලින් එන සුවඳ මේ වටා පිටාවෙන් අපිට දැනෙනවා. අන්න ඒක අපි අත් විඳිනට ඕන. මෙන්න මේක තමයි ජීවිතය කියලා කියන්නේ. සමස්ත ජීවිතය කියලා කියන්නේ, ධර්මය කියලා කියන්නේ සතුටෙන් ජීවත් වෙනවා. ඒ සතුට අනාගතයේ විභාග ලීල ගන්න සතුටක් නෙවෙයි. විභාග පාසල ලබන සතුටක් නෙවෙයි. සතුට කියන්නේ මොකද්ද? මේ මොහොතේ තමා කරන වැඩේ, තමා කරන දේ සතුටෙන් කළා වර්තමාන මොහොතේ සතුටෙන් ඉන්නේ. මේ දුවල පුතාලා කවදා හරි දවසක හොඳට ඉගෙනගෙන ලොකු රැකියාවක් කරයි. ලෝක ඉගෙනම රටවලට යයි. සමට අභ්‍යවකාශයකට යයි. අඟහරු ලෝකේ යන පුළුවන් දරුවෝ මෙතන ඇති. ගුවන් යාන හදවන පයිලට්ලත් මෙතන ඇති අනාගතේ. නැව් ගෙනියන දරුවෝ මෙතන ඇති අනාගතේ. ඉහළම වැටුපක් උපයන දරුවෝ මෙතන ඉන්න අනාගතේ ලෝකේ. හැබැයි මතක තියාගන්න. ඔබේ අද මේ ඉන්න ස්ථානයේ පින්තූරයක් ගහලා නැත්නම් වීඩියෝ කරලා ඔබට දුන්නොත් ඒක තියාගෙන ඉඳලා තව අවුරුදු 25ක් 30ක් 40ක් ගිහලා ඔබට දුන්නට පස්සේ ඔබට එදාට සතුට තියෙන්නේ අර පයිලට් කෙනෙක්, අභ්‍යවකාශ ගාමියෙක්, නැවක කැප්ටන් කෙනෙක් වෙන එකේ සතුටද මේ අද මේ පින්තූරේ බලන සතුටද? ඔව්, ඔබට එදාට සතුට. අනේ පොඩි කාලේ කොච්චර ලස්සන දේ දහම් පාසලේ ගිහපු කාලේ මං යාළුවෙක් එක්ක කොච්චර සතුටින්ද හිටියේ. අනේ මං ගත්ත උපාධි ටික ඔක්කොම දීලා, මං උපයපු ඔක්කොම සල්ලි ටිකක් දීලා මට අනේ අර අතීතයේ දවසට යන්න තියෙනවා නම් කොච්චර හොඳද කියලා. ඔබේ දාට ඔක්කොම සල්ලි ටික දෙන්න හරි සෝදානම් මෙන්න මේ අද දවසට එන්න බලන්න. අන්න ඒක තමයි මේ වර්තමාන මොහොත වටිනවා කියලා කියන්නේ. ඔබට අවුරුදු 30ක් උපයන ධනය අනාගත අවුරුදු 40ක් 30 ඔබ උපයන ධනයට වඩා වටිනවා. ඔබ අද ඉන්න මේ ලස්සන පරිසරයේ මෙතන මේ ජීවිතේ මහන්සිලි ඉගෙන ගත්තට කමක් නැහැ. උපාධි ගත්තට කමක් නැහැ. හැබැයි මේ වර්තමාන මොහොතේ මෙතන ඔබ සතුට වෙන්න. අනාගතයේ ඔබට අධ්‍යාපනික ඉලක්ක සිහින තියෙන පුළුවන් කමක් නැහැ. හැබැයි අද දවසේ ඔබ ළමාසාරිය ඇඳලා මේ ෂර්ට් එක සරම ඇඳලා මේ ගුරුවරුන්ට වැඳලා බුදුහාඳුරන මල් ටික පූජා කරලා මේ ලස්සන මල් සුවඳවත් මල් පූජා කරලා අද මේ ඔබ ලබන සතුට මේ මොහොතේ ලස්සනට ගත කරන්න මේ මොහොතේ. හැබැයි සතුට ලබාගෙන යද්දී අනිත් පැයට බාධා කරන්න එපා. දුකෙන් ඉන්නට විහිළුතාවු කරන්න යන්න එපා. ඇවිදින අයගේ කකුල පටලවන වටහන්න යන්න එපා. එහෙම කළා ලොකු සතුටක් ඔබට ලබන්න බෑ කවදාවත්. ඔබ සමගයකට පන්තියේ යාළුවන්ගේ අඩුපාඩුකම් තියෙනවා. සමහරෙකු රූපේ අඩුපාඩුකම් තියෙන එක ලස්සන නෑ. සමහරෙකු ඉතර කන් ඇහෙන්නේ නෑ. සමහරෙකු පොඩි පොඩි අඩුපාඩුකම් තියෙන පාදේ ආබාධ තියෙන වගේ දේවල් තියෙනවා. කවදාවත් යාපස් රට ලක් කරන්න එපා. කවදාවත් එයට වචනකින්වත් බැල්මකින්වත් එයයි අපස්සට පත්තන දෙයක් කරන්න එපා. ඇයි එහෙම කිව්වේ? එහෙම කළ ඔබට කවදාවත් ජීවිතේ සතුටු වෙන්න බෑ. මට එක්තරා රටකදී ඉහළම උගත්කම තියෙන ඉහළම රැකියාවක් කරන කෙනෙක් හම්බුනේ යුරෝපයේදී. එයාට එකම ළමයා ඉන්නේ. ඒ ළමයා ටිකක් ආබාධිතින් ඉන්නේ. එක පාර කලබල වෙනවා, කෑ ගහනවා, බඩු පොලේ ගහනවා. යාට තියෙන රෝගයක් තියෙනවා. මේ නෝනෑ මහත්තයා දෙන්නට කිසිම උත්සවයකට මගුල් ගෙදරකට යන්න බෑ මේ ළමයාත් එක්ක. හරියම දුකෙන් ඉන්නේ. මේ මහත්තයා කියනවා හාඳුරනේ මං ඉස්කෝලේ ගිය කාලේ මගේ පන්ති යාළුවෙක් හිටියේ මේ වගේ මාබාද තියෙන කෙනෙක්. මං එයාට හුඟක් කරදර කළා. හුඟක් මං එයාට විහිළුතාවු කළා. යා හුඟක් අපහසුතාවයට පත් වෙන විදිහට මං හිටියා වැඩ කළා. අද ඒ දුක මං විඳිනවා. මට ලැබිච්ච එකම දරුවා අර ළමයා වගේම කෙනෙක්. ඔන්න බලන්න දුවේ පුතේ. ඔබ යම් කිසි යාළුවෙකුට අපහසුතාවයක් තියෙන ආබාධයක් තියෙන කෙනෙකුට දෙයක් කරවතින් බලන්න වෙච්ච දිට්ඨධම වේදනීය කර්ම. ඔබ ඉගෙන කියාගෙන ලොකු රටකට ගිහලා ලොකු රැකියාවක් කරනකොට ඔබ එදා පන්තියේදී විරුතාරු කරපු අපහසුතාවටපත් වෙච්ච ළමයාගේ ලක්ෂණ තියෙන දරුවෙක් ඔබට ලැබුණොත් මොකක් වෙයිද? එදාට තමයි ඔබට ඒක තේරෙන්නේ. එනිසා පොඩි කාලේ අපි ඇතින් දුවේ පුතේ වැරදි වෙනවා. හැබැයි ඒව උඹා අඩු කරගන්න. දන්නේ නැති කමට අපෙන් අඩුපාඩු වෙනවා. ඒව හැබැයි දිගට කරන් හැකි තාක් ඉක්මනට අඩුපාඩු හදාගන්න. මොකද ඒ දුක අපටම අනාගත දවසක විඳින සිද්ධ වෙනවා. එනිසා ඔබට මේ දුර ගමනක් යන්න මේ ශක්තිය ලබා දෙන හැම පැත්තෙම ඔබ පෝෂක කරන්නේ මේ හැද. කර්මය කියන්නේ මේක. අපි පන්තියේ කර්මය කියන පාඩම ඉගෙනගෙන ලකුණු වරන් තියෙනවා. 10ට 10ක් ලකුණු වරන් තියෙනවා. නමුත් අර ළමයා අතුරු කරද්දී අපේ ලකුණු බිඳුවේ අපි ෆේල් වෙලා. විභාගයේ පාස් වුණාට විතරක් අපි ජීවිතේ සමත් වුණා වෙන්නේ නැහැ. අපි මේ ඉන්න ගමනේදී අපි යන්නේ තොඩු උදව්පකර කරගන්නට ඕන. තමන් අධ්‍යාපනයෙන් ඉදිරියට යන කැමති නම් තමන්ගේ මහන්සිය උත්සාහ විතරක් නෙවෙයි විශේෂයෙන් මතක තියාගන්න තමන් එක්ක එකට ඉන්න යහළුවන්ට හැකිතා උදව්පකර කරන්න. මේ මහගෙද නෙවෙයි, විභාග ශාලාවේද නෙවෙයි මේ උදව්ව කරන්නේ. විභාග ශාලාවට යන්න කලින් හැකිතා අනිත් අයගේත් ලකුණු ටික වැඩි වෙන උදව් කරන්න. සමහර අය අම්මල එහෙම කැමති නෑනේ උදව් කරන්නට. මේ දුවල පුතාල නම් කැමති, සමහරට අම්මල කැමති නෑ එපැයි කියනෝනේ. නමුත් ඔබ හුඟා කල්පනාකාරී වෙන්න, ඔබ උදව් කරන යාළුවා ඔබට වඩා ලකුණු ගන්න පුළුවන් කමන්නේ. හැබැයි ඔබේ යාළුවා, ඔබ උදව් කරපු යාළුවා ලකුණු අරගෙන ඔබට වඩා ඉහළට ගියාට, විශ්වවිද්‍යාලේ ගියාට, ඇතැමිට ඔබ විශ්වවිද්‍යාලේ නොගිහිල්ලා ඊට වඩා ව්‍යාපාර ක්ෂේත්‍රයෙන් ඉදිරියට ගිහිල්ලා අර උපාධිගත් යාළුවා අන්තිමට කොහෙද දෙන්නේ? ඔබේ කම්පැනියේ සාමාන්‍ය සේවකයෙක් වෙලෙන්. අරයා උපාධිය අරගෙන එනකොට ඔබ කොහෙද? ඔබ කම්පැනියක් දාලා ඔබ ඒකේ මැනේජර්, ඩිරෙක්ටර්. උපාධියක් නැහැ හැබැයි. මෙන්න මේක තමයි කර්ම චක්‍රය කියලා කියන්නේ. ඒ නිසා දිනු වෙනායට පුළුවන් තරම් උදව් කරන්න. ඒකෙන් ඔබට කිසි දවසක පාඩුවක් වෙන්නේ නැහැ. ලෝකේ මෑත කාලේ හිටිය ඉතාම දක්ෂ කෙනෙක් ස්ටීවන් ජොබ්ස් කියලා. අර තියෙනනේ ඇපල් කම්පැනිය පටන් ගත්තේ. අද අපි පාවිච්චි කරන ජංගම දුරකථනයේ නිෂ්පාදන ගාහනක් කියලා විසින් නිර්මාණය කළේ. යා කවදාත් විශ්වවිද්‍යාලෙ ගිහපගෙන නැන්නේ. යාත් එකට ඉඳලා ඉගෙන ගත්ත, උපාධි ගත්ත, ඩොක්ටරේට් ගත්ත අය යාගේ කම්පැනියේ සාමාන්‍ය සේවකයන් වුණා. යා කම්පැනි ප්‍රධානී වුණා. අනේසා මේ අප දහම් පාසල් පොතෙන් ඉගෙන ගන්න කර්ම චක්‍රය මේක. කර්මය කියන පාඩම අපි ඉගෙන ගන්නෝ නේද? ditta dama vedaniya karma, upapajja vedaniya karma, අපරා පරිවේදනීය කර්ම, අහෝසි කර්ම කියලා ලියලා අපි ලකුණු ගන්නවා. හැබැයි අපේ සැබෑ ජීවිතේදී අපි කර්මයේ පාඩමෙන් ෆේල් වෙනවා. එහෙම වෙන්න බෑ. අපේ මහා මංගල සූත්‍රේ කඩපාඩම් කළා අන්තිම ගාථාව ලස්සනට ලියනවා. පුත්තස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අශෝකං විරජං ඛේමං ඒතං මංගල මුත්තමං කියලා. අටලෝ දහම අභියස අකම්පිත මනසක් ඇති කරගන්න කියලා. අපි දහම් පාසලේ තරඟ වලට ගිහිල්ලා අපේ භක්ති ගීතයට නිස්සතන හිමි නොවුනොත් අපි කොහොමද? ඔන්න එදාට බලා ගන්න පුළුවන් දහම් පාසල අධ්‍යාපනය කොහොමද කියලා. එහෙම වෙන්න බෑ. මේ ඉගෙන ගන්න හැම දෙයක්ම අපේ ජීවිතය සමග එකට බද්ධ වෙලා යන්නට ඕන. අන්නේ ගමන් මඟ විකසිත වෙන ප්‍රධාන භවනා කමඨහන බුදුදහමෙන් අපට දේශනා කරලා තියෙනවා. අපේ තින දිනු කරගන්න පුළුවන් ප්‍රධානතම භවනා කමඨහන අපට ඉදිරිපත් කරලා තියෙනවා. මොකක්ද ඒ? තමයි මෛත්‍රී භවනාව. සීල සත්තෝ සෝපත්ත්වා කියන මේ සිතේ වැඩි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යන්තං සංකම්පදං අවිසමෙච්ච සම්පේ සත්තා බාහ සුගිතත්තා කියලා. යම් ශාන්ත පදයක් කැමති නම්, හිතේ සැනසීමක් නිවීමක් බලාපොරොත්තු වෙනවා නම්, මොකද කරන්න ඕන ප්‍රධාන දේ? මෛත්‍රී භාවනාව. සම්පේ සත්තා බාහ සුගිතත්තා. සීළු සත්තෝ සුවපත්ත්වා සුවපත්ත්වා සුවපත්ත්වා සුවපත්ත්වා කියන මේ සිතුවිලි. අද ලෝකයේ තියෙන ප්‍රධානතම ගැටලුව තමයි මානසික ආතතිය. අද ලෝකයේ තියෙන කායික රෝග නෙමෙයි ප්‍රධාන වෙලා තියෙන්නේ. මොනවද? මානසික රෝග. අන්නේ මානසික රෝග වලට අද ලෝකයේ දෙන ප්‍රධාන ප්‍රතිකාරම දෙකක් තියෙනවා. එකක් තමයි මෛත්‍රී භාවනාව, අනිත් එක සතිමත් බව. loving kindness meditation and mindfulness. These are the main techniques for the stress management. මානසික ආතතිය කලමනාකරණය කරගැනීමේ ප්‍රධානතම ක්‍රමවේද දෙකක් ඇතියට අද මනෝවිද්‍යාව ඉදිරිපත් කරන මොකද්ද? එකක් තමයි මෛත්‍රී භාවනාව, අනික සතිමත් බව. ඇයි ඒකට හේතුව? මානසික ආතතිය ඇති වෙන බොහෝ දෙනාගේ ඊට හේතුව මොකද්ද? වෙනත් කෙනෙක්ගේ කාමනාපයෙන් ඉන්නේ. අමනාපය තමයි මානසික හේතුවට ප්‍රධාන කාරණයක් කියලා තියෙන්නේ. අන්න ඒක අඩු කරගන්න නම් මොකද කරන්න ඕන? සියලු සත්ත්වෝ සුවපත්ත්වා, සුවපත්ත්වා, සුවපත්ත්වා කියන මෛත්‍රී සිතුවිල්ල පුළුවන් තරම් ජීවිතේ වැඩි දියුණු කරගන්න. දෙවෙනි එක තමයි මානසික ආතතිය ඇති වෙන්න ප්‍රධානතම හේතුවක් තමයි වර්තමානය තුල සිත තියාගන්න බැරි වීම. හිත දුවන හැටි නේද? අතීතයට අනාගතයට දුවන. අන්නේ අතීතයට අනාගතයට දුවන හිතින් අපට නියම සැනසීමක් නැහැ. හිතට නියම සැනසීම ලැබෙන නම් මොකද කරන්න ඕන? හිත වර්තමානිය තුල තියාගන්නට ඕන. අපේ දක්ෂතාවය කියන්නේ මොකද්ද? අපට අපේ හිත එක අරමුණක කොයිතරම් දීර්ඝ කාලයක් තියාගන්න පුළුවන්ද කියන කාරණා. හුඟක් ඉගෙන ගත්තට ලොකු රැකියාවක් කළාට මහාචාර්ය කෙනෙක් වුණත් හිත එක අරමුණක විනාඩියක් තියාගන්න කලේසිය. ඒක හරි අමාරු දෙයක්. එක දිගට කෙනෙකුට පැයක් නටන්න පුළුවන්. එක දිගට කිලෝමීටර 10ක් මැරතන එකක් දුවන්න පුළුවන්. එක දිගට සින්දු 10ක් 25ක් කියන්න පුළුවන් කෙනෙකුට. එක දිගට ඉන්ස්ට්‍රුමන්ට් එකක් පැය ගානක් ප්ලේ කරන්න පුළුවන්. ඒ වෙච්චම අමාරුයි. අමාරු දෙයක් මොකද්ද? එක කුසල අරමුණක සිත බොහෝ කාලයක් පවත්වා ගන්න එකයි අමාරු දෙය. බුදුදහමෙන් කරන්නේ මොකද්ද? අන්න ඒ කුසලතාවය අපට ඇති කළ දෙන එක තමයි මෙන්න මේ දහමින් සිදු කරන්නේ. එක අරමුණක බොහෝ වේලාවක් අපේ හිත පවත්වා ගන්න එක තමයි බුදුදහමෙන් අපට ලබා දෙන කුසලතාවය, අපේ දක්ෂතාවය කියලා කියන්නේ. අන්නේක තියෙන විදිහට අප සුළු වේලාවක් මෛත්‍රී භාවනා වඩන්න යන්නේ. ඔබට තව මොහොතකින් විවේකය ලැබෙනවා. ඊට කලින් අපි තව පොඩ්ඩක් භාවනා කරලා ඉඳිමු. එයින් පස්සේ අපි අධ්‍යාපනය ගැන කතා කරනවා. විශේෂයෙන් අධ්‍යාපනයෙන් ඔබට යා හැකි දුර ප්‍රමාණය ගැන අප කිසියම් ප්‍රමාණයකට කතා කරනවා. ඔබට ඔබ සාමාන්‍යයෙන් දින වෙලා සාමාන්‍ය ගමේ ඉඳගෙන රැකියාවක් කිරීමේ ඉඳන් මේ රටේ අගනුවරට ගිහිල්ලා රැකියාවක් කිරීම ඔස්සේ ලෝකයේ ඉහළම රටක ලෝක ප්‍රකට නගරයක ලෝක ප්‍රකට නගර මොනවද? ෆ්‍රාන්සේ පැරිස් නුවර වෙන්න පුළුවන්, එංගලන්තේ ලන්ඩන් වෙන්න පුළුවන්, ස්විස්සර්ලන්තේ ජිනීවා වෙන්න පුළුවන්, ජර්මනියේ බර්ලින් වෙන්න පුළුවන්, ඇමරිකාවේ නිව්යෝක් වෙන්න පුළුවන්. ඒ අතරේ වැඩිහුරම උගත් පිරිසක් අධ්‍යයන හදන නගරය මොකද්ද? ඇමරිකාවේ සිලිකන් වැලි වලට. ඒ සිලිකන් වැලි වල තමයි ලෝකයේ ඉහළම ආයතන ටික පිහිටලා තියෙන්නේ. Google එක, Microsoft එක, Apple company, Facebook, මේ ආදී ගණනාවක් පිහිටිච්ච නගරිය තමයි සිලිකන් වැලි කියලා කියන්නේ. මහා ගම්මානයක්, ප්‍රධාන අයිටි සම්බන්ධයෙන් තියෙන ප්‍රධාන අය සියල්ලක් මේ කරාසී වන නගරයේ චීනයේ සහ ඉන්දියාවෙන් බිහිවන විශිෂ්ටම උගතුන් විශේෂයෙන් අයිටි පැත්තේ නැය යැගේ සිහිනය තමයි මේ නගරය. ඒක වැඩ කරන අයගෙන් ජනගහණයෙන් 4 දෙනෙක්ගෙන් එක්කෙනෙක් කොහේද? කොහෙටද ගහුවේද? ඉන්දියන් අය. ආසියාවේ වඩාසයි. ඔබ එහාට යන්නත් ඕන. ඒ විතරක් නෙවෙයි, මේ ආර්ථිකය හොයාගෙන යන ගමන. ඒ විතරක් නෙවෙයි, ආධ්‍යාත්මික ලෝකයේත් මේ සමීපෙටම ගිහිලා තියෙන්නේ. මේ තැන්වල භාවනා කරන්න ඇත් ඉන්නවා. සමහර ස්ටේට් වල භාවනා මධ්‍යස්ථාන තියෙන තැන්වලට යනවා. අර ඉහළම නගරවල ඉහළම රැකියා කරපු අය අවසානයේ කොහෙද යන්නේ? විවේකයක් ලැබුණ ගමන් යන්නේ භාවනා මධ්‍යස්ථානයකට භාවනා කරන්න. අන්න ඒකයි පුදුමයි. මේ රටේ වගේ නිකම් භාවනා පන්ති නැහැ. ඒ වගේ බොහෝ විට සල්ලි ගෙවලා යන්න ඕන. මාස ගානකට කලින් අපොයින්ට්මන්ට් දාලා විශාල ගානක් ගෙවලා තමයි භාවනා පන්තියට යන්නේ. ඇයි අර අය අච්චර ඉහළ රැකියාවට ගියත් එයා දන්නවා ඒකෙන් නෙවෙයි සැනසීම ලැබෙන්නේ අන්තිමට තමන්ගේ හිතත් එක්ක ජීවත් වෙන්න ඕන කියලා මෙන්න මේ මානසික දියුණුව පැත්තට යයි හැරෙනවා. දුවේ පුතේ ඔබ හුඟක් වාසනාවන්තයි. ඔබ ඒ ගමන යහ යුත්තේ මේ දහම් පාසලෙන් අරගන්නා වූ මේ පන්නරය, මේ භාවිතය, මේ ශික්ෂණය, මේ සතුරන් සමගයි. ඔබ මුල් ජාත්‍යන්තරයටම නෙවෙයි ඔබ අභ්‍යවකාශයට ගියත් යන්න ඕන. ඔබ අනාගතයේ දවසක අභ්‍යවකාශයේ සැටලයිට් එක වැඩ කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඔබට දැන් මේට පොළොවට එන ලැබෙන්නේ මාස ගානකට අවුරුදු ගානකට සැරයක් වෙන්න පුළුවන්. ඔබ වෙනත් ග්‍රහලෝකයක වැඩ කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ නැවක වැඩ කරන කෙනෙක් වෙන්න පුළුවන්. නැවක වැඩට ගියහම දැන් මේට මාස ගානකට ඔබේ රටට එන්න ලැබෙන්නේ. ඔබ මොහොතේ ඉන්නේ අන්නේ තැනක ඔබ වැඩ කළාද? ඔබ මේ දහම් පාසල ඔස්සේ ලබා ගත්තා වූ මේ නිවි සැනසෙන මාවත සදහම් මගින් ඔබ ලබා ගත්තා වූ මේ ආධ්‍යාත්මික සුවය අරගෙන තමයි ඔබ ඒ හැම තැනකම යන්නේ. එතකොට අර අනිත්‍යයි විස්රාම ගිහිලා ධර්මයේ පැත්තට හැරෙන අය වගේ නෙමෙයි ඔබ. ඔබ කොතන ගියත් යන්නේ අම්මට තාත්තට සලකමින්, පංචශීලය ආරක්ෂා කරමින්, මෛත්‍රී භානාව වඩමින්, සතිමත් බව පුහුණු කරමින්, ධ්‍යාන, අවිඥා, මාර්ගඵල වෙත ළඟා වෙමින් තමයි ඔබ ලෝකේ කොහෙ ගියත් යන්නේ. ඔබ වටින්නේ ඔබට තියෙන උපාධිය නෙවෙයි. ඒ උපාධිය ලබනකොට ඔබ කොච්චර ඉහළ මට්ටමෙන්ද ලෝකේ ගැන හිතන්නේ? අන්නේ කෙනෙකු වටි. අන්නේ මුළු ලෝකයා තමන්ගේ සහෝදරයන් දරුවන්සේ බලන්න පුළුවන් විදිහේ තමන්ගේ හිත දියුණු කිරීමේ, තමන්ගේ ගුණය දියුණු කිරීමේ ප්‍රධාන භාවනා කමඨහනක් තමයි මෛත්‍රී භාවනාව කියලා කියන්නේ. සීල සත්තු සෝපත්‍යවා කියන භාවනා කමඨහන. එතෙන් එන කලින් අපි විනාඩි දෙකක් සතිමත්ව හිත හිටගෙන සිටීම පුහුණු වෙමු. ඉන්න තැනම අපි ටික වේලාවක් නැගිටිමු සිහියෙන්. නිහඬව. අත් දෙක පහළට දාලා අපි සැහැල්ලුවෙන් ඉඳිමු. නාසය ආශ්‍රිතව හිත තියාගෙන ඔබ ඉන්න ඉරියව්ව ගැන මදක් සතිමත් වෙන්න. හොඳට හුස්මක් ඉහළට ගන්න. ඔබේ තනහල පිරෙන හොඳට හුස්මක් ගන්න. ටික වේලාවක් හුස්ම රඳවාගෙන ඉඳලා හෙමින් සැරේ හුස්ම පිට කරන සැහැල්ලුවෙන් ඒ සැහැල්ලුව අත්විඳින්න. නැවත හොඳට හුස්මක් ගන්න සතිමත්ව. සද්දේන ගතොත් ඔබ ෆේල්. සද්ද කරවතින් ඔබ මේකෙන් ෆේල් වෙනවා. නිහඬව කරන්න. නැවත හුස්ම සැහැල්ලුවෙන් පිට කරන්න. හොඳට හුස්ම ඉහළට ගන්න. එකක් වෙල පියාගෙන ඉඳලා හුස්ම පිට කරන්න. හොඳයි. ශරීරය හොඳට සැහැල්ලු කරගන්න. හොඳට දැන් අපි සිහියෙන් වාඩි වෙමු. Silently, mindfully, slowly. හොඳයි, අප දැන් බලාපොරොත්තු වෙන්නේ ස්වල්ප වේලාවක් මෛත්‍රී භාවනා වඩන්නට අප බලාපොරොත්තු වෙන්නේ. බුදු සමයේ සඳහන් වන ලස්සනා භාවනා කමඨහන් දෙකක් තියෙනවා. එකක් තමයි මෛත්‍රී භාවනාව, අනික තමයි ආනාපාන සති භාවනාව. බුදු දහමේ තියෙන ලස්සනම භාවනා කමඨහන් දෙක. අපේ ජීවිතය ලස්සන කරගන්න කැමති නම් මෙන්න මේ භාවනා කමඨහන් දෙක වඩන කාලේ වැඩි කරගන්න. ඔබේ ජීවිතයේ ලස්සන ජීවිතයක් වඩපත් වෙනවා. මොනද භාවනා කමඨහන් දෙක? මෛත්‍රී භාවනාවත් ආනාපාන සති භාවනාව. අද ලෝකයේ ඉහළටම දිනු වෙච්ච අය, වාහක් මිල මුදල් උපයන අය, වාහක් ලස්සනට ඉන්න අය, ඉතාම ඉහළම නගරවල ඉහළම ධනෙ උපයගෙන ඉන්න ඉහළම සුඛෝභෝගී යාන වාහන සහ උපකරණ පාවිච්චි කරන අය, ඒ ඔක්කොමටම වඩාද වටිනාම දේ හැටියට සලකන්නේ මෛත්‍රී භාවනාවෙනුත් ආනාපානසති භාවනාවත් ඉදිරියට එනවා. ඒ නිසා අප කුඩා කාලේ පටන් මෙතෙන් හුරු වෙන්නට ඕන. ඔබට දැම්ඩ ජීවිතයේ මේක අද මිස් වුණොතින් ඔබට මේක අහන්න ලැබෙන්නේ ඔබට අවුරුදු 55කට ගියාට පස්සේ. ඒකට ඔබ හුඟා පරක්කු වැඩි. ඔබට එදාට ශරීරයේ කිරිය ඔබ තියාගන්න කලේසෙ නැහැ. ඔබට ලෙඩ දුක් කොන්දේ අමාරු හිත විසිරලා ගිහිල්ලා හිතේ විතර්ක වැඩි එදාට හරි අමාරු කරන්න. නමුත් අද ඔබේ හිත හරි ලස්සනයි. ඔබ ටිකක් දඟ කළාට ඔබේ හිත හුඟක් ලස්සනයි අද. අනේ ලස්සන හිත දිගටම තියාගන්න ක්‍රමය තමයි මේ මෛත්‍රී භාවනාවත් ආනාපානසති භාවනාවක් කියන මෙන්න මේ කමඨහන් දෙක. එනිසා අපි පළවෙනි භාවනාව දැන් පුහුණු කරමු. ඔබට අධ්‍යාපනික වශයෙන් වාක් ඉදිරියට යන්න පුළුවන්. ඔබේ අධ්‍යාපනික ඉලක්ක රස සපුරා ගන්නට තියෙන ප්‍රධානතම භාවනා කමඨහන තමයි මෛත්‍රී භාවනාව කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ මෙත්තා චේතෝ විමුක්ති කියලා සූත්‍රයක් දේශනා කළා. දැන් මේ දුවල පුතාලට කටයුතු සාර්ථක වෙන්න මොනවද කරන්නේ? බෝධි පූජා තියනවා, දන් දෙනවා, අසරණයට සලකනවා, බලු කවුරු දාන දෙනවා නේද? ඔබට අපලයක් තියෙනකොට ඒ අපල දුර වෙන්න, විභාගයක් ලියනකොට විභාග පාස් වෙන්න කියලා ආශිර්වාද කරන්න, මේ වගේ දේවල් කරන්නේ අපිනේ. දුප්පත් කෙනෙකුට දානයක් දෙනවා, ස්වාමීන් වහන්සේ කෙනෙක්ගෙන් පිළිත් අහනවා, බෝධි පූජා තියනවා, බලු කවුරු දාන දෙනවා, ආබාධිතයට සලකනවා නේද? මේ වෙන එක කරන්නේ නේ. ඒ වෙනුත් කෙනක් වෙනවා. හැබැයි ඒ සියල්ලට වඩා ඔබේ පින් නැමැති බැංකු ගිණුම වැඩි කරගන්න තියෙන ප්‍රධානතම අකවුන්ට් එක තමයි මොකද්ද? මෛත්‍රී භාවනාව. මොකද්ද මෛත්‍රී භාවනාව? දුවේ පුතේ, ඒක බුදුහාමුදුරෝ උන්වහන්සේගම ඥාණයෙන් අවබෝධ කරගත්තු විශ්ව ධර්මතාවය. ඒ නිසා දවසට එක විනාඩි භාගයක් හරි සිල් සත්තෝ සෝපත්ත්වා සෝපත්ත්වා සෝපත්ත්වා කියන මේ සිතේ වැඩම. ඔබ පොට්ටිකක් අරගෙන පාරට බහිනකොට සිල් සත්තෝ සෝපත්ත්වා, මගේ පාසලේ යාළුවෝ හැමදෙනාම සෝපත්ත්වා සෝපත්ත්වා සෝපත්ත්වා කියලා ඉන්න බැලයා. ඔබ පාරට බහිනකොට වාහනේ නැගල යනකොටම ප්‍රාර්ථනා කරන්න අනේ මේ පාරවල් හදපු අය බොහොම මහන්සි වෙලා අවුවේ වැස්සේ දහඩිය වගුරු වල පාරවල් හදපු අය නිසායි මං අද මේ ලස්සනට පාර යන්නේ කියලා හිතනවා. ඒ හැම දෙයක්ම සෝපත්ත්වා සෝපත්ත්වා සෝපත්ත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒත් ඒ කණිත් පැත්තට ඔබේ සියලුම දේවල් සාර්ථක භාවයටපත් වෙනවා. මේක තමයි බුදුදහම කියලා කියන්නේ. දිනු වෙන්න කෙටි පාරවල් නෑ දුවේ පුතේ. දිනු වෙන්න ෂෝට්කට් නෑ. මේ ආධ්‍යාත්මික ගුණධම් වපුරාගෙනමයි අපි මේ ගමන යන්නට ඕනේ. එහෙම නැතුව වේගවත් ගමනක් ගියාට අපිට දුර ගමනක් යන්න බෑ. අපි මගදී කොහේ හරි හැදෙනවා. අර ගුණධම් වලින් ආපු අය දක්ෂතා අඩු වුණත් කාලෙකදී ආපහු පසුබල යනවා. අපේ ජීවිත කාලයක් පුරාම ඒ වගේ දේවල් දැක්කා. සමහර වේගෙන් විභාග පාස් වෙගෙන යනවා. මගදී කොහේ හරි තැනකදී අය නවතිනවා. නමුත් ඔබේ හැකියාවක් නැතුණත් ඔබ මේ ගුණධර්මයක යනවා නම් ඔබට අර හැම කෙනාම පසුබල යන්න පුළුවන්. හාවෙක් වේගෙන් දුවලා කොහේ හරි තැනක හැප්පිලා නැවතිලා ඉන්නවා. ඉබ්බා ඉතාම සීලුවෙන් ගමනින් ගමන යනවා. අර වැටෙලින්න හාවත් බලාගෙන හාව පසු කළා. මේ හේමින් යන ඉබ්බා ස්ථාවරව තමන්ගේ ගමන ශක්තිමත් ඉදිරියට යනවා. අන්නේ වගේ අපත් මේ දුවල පුතාලා අධ්‍යාපනයේ ඉලට යන්නට ඕන. ශාස්ත්‍රීය අධ්‍යාපනයෙන් ඔබට යන්න බැරි වුණත් ඔබට වෘත්තිය පැත්තට යන්න පුළුවන්. ඒ දෙකම බැරි වුණත් ඔබට ගුණධම් පැත්තෙන් ඉදිරියට ගිහිල්ලා ලෝක ප්‍රකට ගුණවත්යෙක් මුනිවරයෙක් වෙන්න පුළුවන්. ඒවත් බැරි වුණත් ඔබට සමාජ සේවකයෙක් වෙලා අර ඔබේ යාළුවෝ විශ්වවිද්‍යාලෙ උපාධිය අරන් එනකොට ඔබට සම්මාන උපාධි දෙන්න අනිත් විශ්වවිද්‍යාල සැදී පැහැදී ඉන්න ඔබේ කරපු සේවයට. ඒ නිසා අධ්‍යාපනයෙන් විතරක් නිවේදිත යන්න පුළුවන්, තවත් යන්න පුළුවන් තැති රහසක් තියෙනවා. විශ්වවිද්‍යාලයේ හැම පමණක් නෙවෙයි ජීවිතයේ සාර්ථකත්වය කියලා කියන්නේ. එහෙම යන්න පුළුවන් නම් හොඳයි. හැබැයිම බැරුණා කියලා ඔබ කවුරුවත් පරාජය වුණු කෙනෙක් වෙන්නේ නැහැ. ඔබට වෙනත් පැත්තෙන් ඉදිරියට යන්න පුළුවන්. ඔබට වඩු කාර්යමය ශිල්පයක් වෙන්න පුළුවන්. අපි හඳුනන යාළුවෙක් හිටියෝ ලංකාවේ ඉහළම විශ්වවිද්‍යාලයකින් කර්මනාකරණය පිළිබඳ උපාධියක් ගත්ත කෙනෙක්. එයා උපාධි සාහිත්‍යය පිටියෙල්ලගෙන එයා කරන්න මොකක්ද දන්නවද? එයා වඩු වැඩ කරන්නේ. කැටියම් කර්මාන්තය කරන නවීන උපකරණ පාවිච්චි කළා. එයාගේ උපාධිධාර යාළුවෝ මාසෙකට හම්බ කරන රැකියාව මාසෙක හම්බ කරන සල්ලි මෙයා සතියෙන් හම්බ කරනවා. කලමනාකරණ ඉහිලීම සමත් වෙලා විශ්වාස පෙළ කොමස් ඉහිලීම පාස් වෙලා කොමස් සම්බන්ධයෙන් ඉහිලා විශ්වවිද්‍යාලයට ගිහලා උපාධිය අරගෙන ඇවිල්ලා එයා ඊට වඩා අමුදළු පියනවා බඩු කර්මාන්තේ එතැම්මිට බැංකු කලමනාකරණ කෙනෙකුට වඩා මෙයා මේ කැටියම් ශිල්පිය හරහා යන්ත්‍ර උපකරණ පාවිච්චි කරලා විශාල සේවක පිරිසක් දාගෙන මෙයා හම්බ කරනවා. ඒ නිසා උපාධි සාර්ථක විතරක් නෙමෙයි ජීවිතේ සාර්ථකත්වය කියලා කියන එක තියෙනවා නම් හොඳයි. හැබැයි ගන්න බැරි වුණා කියලා ඔබ කවදාකවත් දුක් වෙන්න එපා, පසුතැවෙන්න එපා, අහපසට යන්න එපා. ඔබට තව යන්න පුළුවන් ප්‍රතිගාමනක් ලෝකේ තියෙනවා. මුළු ලෝකයක් ඔබ බලාගෙන ඔබ එනතුරු ඒ ඇබෑර්තු ටික ඒ ස්පේස් ටික ඔබ වෙනුවෙන් තියාගෙන ඉන්න ඔබට පිළිගන්නවා. ඔබ ලෝකේ යනකොට ඔබ වෙනුවෙන් ස්ථාන ආයතන නිර්මාණය වෙලා තියෙනවා. හැබැයි ඔබ මේ ගමන යන්නට ඕන ගුණ දහම් ටිකත් එක්කම යන්නට ඕන. එහෙම නැතුව ගියොත් ඔබට දුර ගමන යන්න බෑ. පංචශීල ආරක්ෂා කරමින් මෛත්‍රී භාවනා වඩමින් සතිමත් බව දිනු කරමින් තමයි අප මේ ගමන යන්නේ. හොඳයි අපි දැන් ඉතාලම කෙටි වේලාවක් විනාඩි දෙකක් අපි මෛත්‍රී භාවනා කරමු. ඊට පස්සේ අපිට විවේක ලැබෙනවා. හොඳයි දුවේ පුතේ ඔබ ඔබ ගැනම අවධානයෙන් ඉන්න. ඔබේ හිත ඔබේ යාළුවාට පැහැර ගන්න දෙන්න එපා. ඔබේ හිත ඔබේ ඇස් දෙකට පේන රූපයට විසින් ගන්න දෙන්න එපා. ඔබ ඔබේ සිතේම ස්වාමියන් බවට පත් වෙන්න. ශරීරය හොඳට සැහැල්ලු කරගෙන පරයන්කෙන් වාඩි වෙන්න. දැන් අපි කතා කරන වෙලාව නෙවෙයි මේක. තමන් සමග ජීවත් වෙන වෙලාව තමයි භාවනා කරන වෙලාව. වම්මතු දින්දකනවත් තියාගෙන ශරීරය ඍජුව සැහැල්ලුවෙන් තියාගන්න. නාසය ආශ්‍රිතව හිත තියාගෙන මා දැන් ලෝහ හැමත මෙත් සිත පතුරවන්නට යන්නේ. මෙම විහාරයේ සිටින සියලු දෙනාම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, ශාන්ත සුවයට පත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, මෙම ගමෙහි වෙසෙන සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, ශාන්ත සුවයට පත් වෙත්වා,